යම් කිසි නීති විරෝධී දෙයක් මීට කලින් කෙරුණත් දැනුත් කෙරුණත් අපි කියවනවා ඒ කරන්නට එපා කියලා. එයින් පස්සේ ගන්න ක්‍රියාමාර්ග අපි ගන්නවා. දැනට තියෙන නීති ඇටියට 19 වෙනි වස්සා සංශෝධනය ප්‍රබල නීති ඇවිල්ලා තිනවා. මම හිතන රජෙන් ඉල්ලරි සියලු දෙනාම දන්නවා නීති විරෝධී යමක් කෙරුණොත් මැතිවරණ කොමසියෙන් සභාවේ කටයුතු වලට නිදහස් අසාධාරණ ජම් දිනස යන බාධා වෙන කටයුත්ත කරොත් ඒට පළ විපාක ලැබෙන බව නිලධාරීන් සියලු දෙනා දන්නවා. ඒකෙන්ද අපි හිතනවා කිසිම වරදක් නොවන ආකාරයට සියලුම නිලධාරීන් ක්‍රියා කරાવી කියලා. නමුත් යම් කෙනෙක් කරනවා නම් මේ සිදුවීමක් කරන ඔබ නවත්වනවද කියලා. එහෙම තියෙන යාන්ත්‍රණයක් දැනට තවම මැතිවරණ දෙපාර්තමේන්තුවේ නැහැ. අපි මැතිවරණ පැමිණිලි විමර්ශන ඒකකය ස්ථාපිත කරන්නේ දෙවනිදා ඉඳලා.